සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සංසාර සාරෝග විනීත නීසං සන්නීත සාතං සුචිසාර දේසං සන්දේරකං සොන්න තනුපලාසං සංලාපදේසින් පනමේ බිසාසං සසර සැඩ සායුර නවතා නිවන් වැඩ පැතිරන නැති දිරිමත් රං පතක් ලෙද නිතර දිරන තුම් සදහම් දෙසන ලද වැතිර වඳිමි මගේ සම්බුදු මහිමි සඳ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කම්මං සන්තේ විභජති යදිදම් හීනං පනීතතා ගෞරවනීය ස්වාමීන් වහන්සේලගේ අවසරයි සැදැහැවත් වාසනාවන්ත පින්නතුනි ලංකාරාම විහාරස්ථානයේහි මාසිකව සිදු කෙරෙන සීල සමාදානයේහි 2017 වර්ෂයේහි වෙසක් පොන් පොහොය දින සිදු කෙරෙන සීල සමාදානයයි මේ සිදු කෙරෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ සම්බුදු තෙමගුල සිහිපත් කරමින් ඊමහත් ශ්‍රද්ධාවෙන් සීල සමාදන් වනු පින්නතුන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය උන්වහන්සේ ලෝකයට දේශනා කරපු සදහම් පණිවිඩය ශ්‍රවණය කරන්ටයි බලාපොරොත්තු වන්නේ. පින්නතුනි අද අප සමරන්නේ බුදුරජාණන් වහන්සේගේ උපත සම්බුද්ධත්වය සහ පරිනිර්වාණය. මේ කාරණා තුන පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ත්‍රිවිධ මංගල්‍යය. අපි සමරන්නේ බුදුහාමුදුරන්ගේ ත්‍රිවිධ මංගල්‍යය. ඒක අපේ තේරුම් ගත යුතු කාරණයක්. එනිසා තමයි සමහර අය ප්‍රශ්න කරන්නේ බුදුහාමුදුරන්ගේ උපත මංගල කාරණයක් සම්බුද්ධත්වයක් මංගල කාරණයක් නමුත් කොහොමද පරිනිර්වාණය මංගල කාරණයක් වෙන්නේ කියලා. පින්නතුනි බුදුහාමුදුරන්ගේ පිරිනම් කෑම අපට සංවේගයක් තමයි. නමුත් ඒක බුදුරජාණන් වහන්සේට මංගල කාරණයක්. එනිසා අපි සමරන්නේ මේ බුදුහාමුදුරන්ගේ මංගල කාරණා. ඒ මංගල කාරණා සමරන අවස්ථාවේ පින්නතුනි බෞද්ධයන් හැටියට අපි ඉගෙන ගත යුතු කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි අපි බුද්ධ චරිතය ඉගෙන ගන්නට ඕන. බුදුහාමුදුරන්ගේ මේ ආත්ම භාවයේහි ජීවිත කතා විතරක් නෙවෙයි. උන්වහන්සේ අතීත භවයන්හි කරපු කැපවීම ගැන අපි පුලුවන් තරම් ඉගෙන ගන්න ඕන. ජාතක කතා ඔස්සේ සහ බෞද්ධ සාහිත්‍ය ඔස්සේ බුදුහාමුදුරුවෝ සම්බුද්ධත්වය ලැබීම සඳහා කරපු කැපවීම ගැන. ඒ වගේම පින්නතුනි අපි ඉගෙන ගන්න ඕන ශාසන ඉතිහාසය. බුදුහාමුදුරුවෝ ඉපදිච්ච දවසේ පටන් මේ ශාසනය පැවතිච්ච හැටිත් උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ වසර 2561ක් මේ සම්බුද්ධ ශාසනයේ භික්ෂුන් වහන්සේලා ලෝකේ පුරා රැකගෙන ආපු ආකාරය පරපුරෙන් පරට උරුම කර දීපු ආකාරය ගැන අපි දැනගන්නට ඕන ශාසන ඉතිහාසය. ඊළඟට අපි ඉගෙන ගන්නට ඕන බුද්ධ ධර්මය. බුදුහාඳුරගේ පණිවිඩයත් හරියට ඉගෙන ගන්නට ඕන. එතකොට විශේෂයෙන් අපි වෙසක් දවසේදී මොනවද ඉගෙන ගන්නට ඕන? බුදුහාඳුරගේ චරිතය, ජීවන චරිතය. ඊළඟට ශාසන ඉතිහාසය. ඊළඟට බුද්ධ ධර්මයේ උන්වහන්සේගේ පණිවිඩය. ආයි පාර කියන බලන්න. බුද්ධ චරිතය, ශාසන ඉතිහාසය, බුද්ධ ධර්මයේ. මෙන්න මේ තුන ඉතාම වැදගත්. ශාසන ඉතිහාසය අපි අධ්‍යයනය කරද්දී උන්වහන්සේගේ පරිණත පස්සේ තුමාසින් ක්‍රීම් පස්සේ සිදුවෙච්ච ප්‍රථම ධර්ම සංගායනාවත්, ඊළඟට වසර 100කට පස්සේ සිදුවෙච්ච දෙවෙනි ධර්ම සංගායනාවත්, බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ වසර 236කට පස්සේ සිදුවෙච්ච තුන්වෙනි ධර්ම සංගායනාව සහ එයින් පස්සේ රටවල් 9කට ලෝකයේ බුදුදහම ව්‍යාප්ත කරපු ආකාරය ගැන අපි දැනගන්න තරමට හොඳයි. ඒ වගේම පින්වතුනි, බුදු වර්ෂ 236 ඉඳන් අද දක්වා මේ සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා ශ්‍රී ලාංකේය භික්ෂුන් වහන්සේලා කරපු දායකත්වය අපි මැනවින් හදාරන්නට ඕන. ශ්‍රී ලංකාව ලෝකයේ ගුඩා රටක් වුණත් ඒ රට පිනොතුනේ අනිත් රටවල් අතරින් ධර්මද්වීපයක් වශයෙන් ඉදිරියට ආවේ සම්බුදු සසුන නිසා. ඒ සම්බුදු සසුනට කරපු ඉමහත් කැපවීම නිසා ස්වාමින් වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන් මේ සදහම් පණිවිඩය වසර 100 ගානක් රැකගෙන ආවා. විශේෂයෙන් බුද්ධ වර්ෂ 440 වළගම්බා රාජසමයේහි ත්‍රිපිටක බුද්ධ වචනය ග්‍රන්ථාරූඪ කළා. ඒ ග්‍රන්ථාරූඪ කරපු ධර්මය තමයි තේරවාදී මුල් බුදු සමය විදියට ලෝකයේ දැන්ට ව්‍යාප්තව තියෙන්නේ. සම්බුදු සසුන තේරවාදී මුල් බුදු සමයේ සුරක්ෂිත කළා. මතු පරපුරට දායාද කර දීමේ ගෞරවය ශ්‍රී ලාංකේය භික්ෂුන් වහන්සේලාට බෙහෙවින් හිමි වෙනවා. එනිසාම තමයි පින්වතුන් වෙසක් දිනේ සමරනකොට ලෝකෙම වෙසක් දේ කියලා කියන්නේ. වෙසක් කියන වචනේ මොන භාෂාවෙන්ද ආවේ? සිංහල භාෂාවෙන්. සිංහල භාෂාවෙන් ලෝක ශබ්දකෝෂ වලට විශ්වකෝෂ වලට ගිහි වචනයක් තමයි වෙසක් කියලා කියන්නේ. ඒ වගේම වෙසක් සමය සමරනකොට විතරක් නෙවෙයි හැම බෞද්ධ උත්සවයකදීම ලැල දෙන්නේ එකම බෞද්ධ කොඩිය. ෂණ්ඨ වර්ණ බෞද්ධ කොඩිය. ඒ බෞද්ධ කොඩිය කොහෙද නිර්මාණය කළේ? ඒක ශ්‍රී ලංකාවේ නිර්මාණය කළේ. එනිසා ප්‍රධාන බෞද්ධ සංකේත දෙකක් ශ්‍රී ලංකාවෙන් ලෝකයට දායාද වුණා. කිසිදු විවාදයකින් තොරව ලෝක බෞද්ධයන් ඒ සංකේත දෙකම පිළිගන්නවා. එනිසා අපේ රට ගැන ඔබට නිරාංකාර ආඩම්බරයක්, අභිමානයක් ඇති වෙන්නට ඕන. ඔබ ගැන නෙවෙයි, ඔබේ අතීත මුතුන් මිත්තන් ගැන, අතීත සංඝපරපුර ගැන විතරක් නෙවෙයි, ඒ සංඝපරපුර දායාද කරන්නට තමන්ගේ දරුවන් ශාසනයට පූජ කරපු අපේ අතීත මුතුන් මිත්තන් ගැන. ශාසන ඉතිහාසය වගේ වැදගත් වෙනවා. ඊළඟට පින්නතුනි, වඩාත්ම වැදගත් වෙන්නේ බුද්ධ වචනය. බොහෝ විට උපතින් බෞද්ධයන් වෙච්ච බොහෝ දෙනාට හිතන කාරණයක් තමයි අපි හොඳට බුදුදහම දන්නවා කියලා. මොකද බොහෝ කාලයක් අපි බුදුදහම ඉගෙන ගත්ත නිසා බොහෝ අය හිතන්නේ බුදුදහම ඉතාම සරල දෙයක්, අපි හොඳට දන්නවා කියලා. අපි බොහෝ දෙනෙක් බුදුදහම දන්නවා තමයි පින්නතුනි. ඒ දන්න කාරණා අතරින් වඩාත්ම නිවැරදි ලෙස බුදුහාඳුර ලෝකයට කියන්න බලාපොරොත්තු වෙච්ච කාරණේ ගැන අපි මනවින් තේරුම් ගන්නට ඕන. ඒ ධර්මයේ තුල පින්නතුනි ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් උන්වහන්සේ විස්තර කරනවා. එකක් තමයි ස්වර්ගගාමී මාවත, සුගතිගාමී වෙන ක්‍රමය උන්වහන්සේ ඉගැන්වුවා. ඒක තමයි පළවෙනි පියවර. සම්මුති සත්‍ය මත ඉඳගෙන කම්මසකක සම්මාදිට්ඨි තුල ඉඳගෙන උන්වහන්සේ ලෝකයට විස්තර කළා කොහොමද නැවත සුගතියකට එන විදියට අපේ හිත සකස් කරගන්නේ කියලා. ඒක තමයි සදහම් මාවතේ පළවෙනි පියවර. ඒකට කියනවා ස්වර්ග මාර්ගය කියලා. බොහෝ විට පින්නතුනේ අපි සද්ධර්මයේ නමින් අහලා තියෙන්නේ මෙන්න මේ ස්වර්ග මාර්ගය විතරයි. ඒ නිසා තමයි බොහෝ දෙනෙක් කියන්නේ බුදුදහමේ අනිත් ආගම්වලයි ඔක්කොම සමාන දෙයක් කියන්නේ කියලා. ඒ නිසාම තමයි අපි කියන්නේ පන්සලේ, පල්ලියේ, කෝවිලේ දැල්වෙන්නේ එකම පහනයි කියලා. කම්මසකතා සම්මාදිටිය තුල ඉන්නකොට පින්නතුන එකම පහන තමයි. හැබැයි කම්මසකතා සම්මාදිටිය ඉක්මවලා චතුසත්‍ය සම්මාදිටිය යනකොට මෝක්ෂ මාර්ගය සඳහන් කරනකොට පින්නතුනි බුදුදහමේ පහන වෙනස්. බුදුදහම උඩුගම්බලා යනවා පටිසෝතගාමී ධහම. කම්මසකදා සමාධිතේ විස්තර කරනකම් අනුසෝතගාමි ස්වභාවයක් බුදුදහම තුළ පේනවා කියනවා. ගඟක් පහරට ගලාගෙන යනවා වගේ. හැබැයි බුදුදහම තුළ ආර්ය සමාධිතේ විස්තර කරනකොට මොක්ෂ මාර්ගය පැහැදිලි කරනකොට පටිච්චසමුප්පාදයේ මත ඉඳගෙන අනිත්‍යතාවය පැහැදිලි කරනකොට බුදුදහමේ ගමන් මඟ සම්පූර්ණ වෙනවා. මෙන්න මේ දෙවනි පියවරෙන් තමයි වෙනතුනි සැබෑ ලෙසම අපි ලෝකයේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා කියලා දැනගන්නේ. ඒ නිසා මේ කරුණු දෙක ගැනම අපට නිර්වෝල් පැහැදිලි අවබෝධයක් තියෙනට ඕන. බෞද්ධයන් වශයෙන් විතරක් නෙවෙයි ලෝකීය ප්‍රතිච්ඡ බුද්ධිමත් මිනිසුන් විදියට අපේ ජීවිතයක ප්‍රධාන පරමාර්ථයක් කරගන්නට ඕන ලෝකයේ තියෙන ප්‍රධාන දර්ශන ඉගෙන ගැනීම. ලෝකීය විද්වතුන් අතරින් දාර්ශනිකයන් තමයි ඉහළම බුද්ධිමතුන් ඉදිරියට සලකන්නේ. එනිසාම තමයි ඕනම විෂය ධාරාවකින් ඕනම සබ්ජෙක්ට් එකකින් ඉහළම ගන්න උපාධිය හැටියට සලකන්නේ ඩොක්ටරේට් එක නැත්නම් ඩොක්ටර් ඔෆ් ෆිලොසොෆි කියන එක. ෆිලොසොෆි කියන වචනේ ඕනම සබ්ජෙක්ට් එක අවසාන රිසර්ච් එකේ වචනේ බවට පත් වෙලා තියෙනවා. ඇයි ඒකට හේතුව? කිසියම් විෂය ධාරාවක් යම් කිසි කෙනෙක් ඉගෙන ගත්තොත් අවසානයේට ඔහු ලෝකය ගැන දාර්ශනිකයෙක් විදිහට බලන්න හුරු වෙනවා. තේනසනි බුදුදහමේ දර්ශනයක් තියෙනවා. දර්ශන කියන වචනය නිතරම බුදුදහම තුළ විස්තර වෙනවා. ඒ නිසා බුදුදහමේ දර්ශනය අපි තේරුම් ගැනීම බෙහෙම වැදගත් වෙනවා. අන්න ඒ කාරණා තේරුම් ගැනීමෙදී පින්නතුනි අද අප මාතෘකාවසෙන් කර්මය පිළිබඳවයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. බොහෝ විට අපි නිතර හුරු පුරුදු මාතෘකාවක් බුදුදහමේ තියෙන ප්‍රධාන මාතෘකා අතරින් ඉතාම සංකීර්ණ මාතෘකා කිහිපයක් ගැන සඳහන් වෙනවා. ඒවට කියනවා අචින්තනීය විෂය කියලා. බුද්ධ විෂය, කම්ම විෂය, චිත්ත විෂය, ලෝක විෂය ආදි වශයෙන් සඳහන් වෙනවා. සත්‍ය විෂය. එන් එකක් තමයි කර්මය කියලා කියන්නේ. කර්මය ඉතාම සංකීර්ණ විෂයක්. කර්මය ගැන සම්පූර්ණ අවබෝධයක් ලබන එක ලෙහෙසි නැහැ. යම් කිසි කෙනෙක් හිතනවා නම් පරිපූර්ණ ලෙස මම කර්මය පිළිබඳ අවබෝධ කරගන්නවා කියලා පින්තුනේ එහෙම අවසන් කරන්න ගියොත් ඔහුගේ සිත වික්ෂිප්ත භාවයට පත් වෙනවා කියලා සඳහන් වෙනවා. හැබැයි බුදුහාඳුරු සඳහන් කරනවා කම්මස්සකෝම්මි කම්මදායාදෝ කම්මයෝනේ කම්මබන්දුවා දිවසෙන් නිතරම කර්මය ගැන සිහිපත් කරන්න. තමන් කර්මෙහි දායාදයක් කියන එක ගැන, කර්මය තමන්ගේ උරුමය කියන එක ගැන නිතර නිතර සිහිපත් කරන්න කියලා බුදුහාඳුරු සඳහන් කරනවා. තිනතුනි කර්මය පිළිබඳව දැනුම, ඥානෙ බුදුදහමේ සඳහන් කරන්නේ කොතනද? බුදුදහමේ කිය කර්මය කියන මාතෘකාව කොතෙන්ද විස්තර වෙන්නේ? ඔව් පටිච්චසමුප්පාදය තුනක් විස්තර වෙනවා. ප්‍රධාන ඉගැන්වීමක බුදුදහමේ කර්මය ගැන විස්තර වෙනවා තවත්. ඒ මොකද්ද? ඒ තමයි පින්නතුනි සම්මා දිට්ඨිය. මහාචාර්යචක සූත්‍රයේ සඳහන් වෙනවා සම්මාදිට්ඨිය පහම් බික්කවේ දොයං වදාමි අති බික්කවේ සම්මාදිට්ඨි සාස්තවා කුඤ්ඤභාගියා උපදිවේ පක්ඛා කියලා. මේකට කියනවා කම්මසකට සම්මාදිට්ඨිය කියලා. නිවැරදි දැක්ම. ඒ නිවැරදි දැක්ම එක පියවරක් තමයි. සම්මාදිට්ඨියේ නුවණෙහි ප්‍රඥාවේ එක පියවරක් තමයි කර්මය පිළිබඳ අවබෝධය. දෙවෙනි එක තමයි අති බික්කවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංගා කියලා. මෙන්න මේ පියවර දෙකම පිනුතුනේ වැදගත් වෙනවා. එනිසා එතන පළවෙනි පියවර හැටියට සඳහන් වන්නේ සම්මාදිට්ඨියේ පළවෙනි පියවර හැටියට සඳහන් වන්නේ පිනුතුනේ කර්මයේ පිළිබඳ අවබෝධය. සම්මාදිට්ඨිය ඇති වෙනනම් අපි මොකද කරන්න ඕන? කොහොමද සම්මාදිට්ඨිය දිනු වෙන්නේ? සම්මාදිට්ඨිය දිනු වෙන හේතුන් කාරණා දෙකක් බුදුදහම විස්තර කරනවා. මොනවද ඒ දෙක? එකක් තමයි සද්ධර්ම ශ්‍රවණය, අනිත් එක යෝනිසෝ මනසිකාරය. මෙන්න මේ දෙක ලැබුණු ප්‍රමාණය තමයි අපට පිනතුනේ කර්මය ගැන සම්මාදිටියේ කර්මයේ කොටස තේරුම් යන්නේ. මෙන්න මේ අවබෝධය ලැබෙන නම් අපට තව හේතු වෙන කාරණයක් තියෙනවා. ලැබෙන්න ඕන කාරණයක් තියෙනවා. සද්ධර්ම ශ්‍රවණය ලැබෙන නම් අපට මොකද තියෙන්නේ? කල්‍යාණ මිත්‍ර ආශ්‍රය තියෙනට ඕන බොහොම හොඳයි. කල්‍යාණ මිත්‍රත්වයේ ලැබෙන නම් අපේ ළඟත් ලක්ෂණ ටිකක් තියෙනවනේ, ගුණංග ටිකක්. මොනවද ඒ ලක්ෂණ? කල්යාණ මිත්‍රයෙක් නිකන් ලැබෙන්නේ නැහැ. කල්යාණ මිත්‍රයෙක් ලැබුණත් කල්යාණ මිත්‍රයෙක් හඳුනගන්න ඒ කල්යාණ මිත්‍රයා වෙතින් නියම සදාම්පණ විදිහට තමන්ට ලැබෙන නම් තමන්ගේ ළඟත් කිසියම් ගුණාංග ටිකක් තියෙනට ඕන. මොනවද ඒ කාරණා? ඒක නොතිබ්බොත් හරියට අර ගහල පොලේට වැටිච්ච වතුර වගේ සද්ධර්මයේ තමන්ගේ ජීවිතේට ඇබ්සෝබ් වෙන්නේ නැහැ. මොන තියෙනවන කාරණා? බුදුහාමර ධර්ම මාර්ගයේ ආරම්භයේදීම දේශනා කළා හේතු විඤ්ඤෝ පුරිසෝ අසටෝ අමායාවේ න වංක ජාතෝ කියලා කාරණයක්. මේ සදහම් පණිවිඩය වෙත එන්න කියලා කිව්වේ නුවණැති අවංක සත්පුරුෂ කෙනෙකුට. ඒ නිසා ධර්ම මාර්ගයේ ආරම්භයේදීම අපේ ළඟ තියෙන ලක්ෂණ කීපයක් තියෙන එකක් තමයි තමන් නුවණැති වෙන්න ඕන, බුද්ධිමත් වෙන්න ඕන, ඒ වගේම තමන් අවංක වෙන්න ඕන, කපටි නොවන කෙනෙක් වෙන්න ඕන, ඒ වගේම තමන්ගේ ළඟ සුවච බව. සුවච කියන්නේ මොකටද? සුවච කියන්නේ පින්නතුනේ කීකරුකමට වඩා වෙනස් අර්ථයක් තියෙනවා. අපි නිතරම විස්තර කරන කාරණයක්. සුවච කියන්නේ ඇක්ටිව් ලිස්නින් කියන එක. සක්‍රීය සවන් දීම කියන එක. හොඳට දේශවාණ යොමු කරන්නට ඕන. මෙන්න මේ කාරණා තුන පින්නතුනේ ධර්ම මාර්ගයේ ආරම්භයේ පටන් අවසානයේ දක්වාම තියෙනට ඕන. මොනද කාරණා? මොනද කාරණා? අවංක බව, නුවණැති බව, සුවච බව කියන මෙන්න මේ කරුණු. මේ ලක්ෂණ තමන්ගේ ළඟ තිබ්බොත් විතරයි තමන්ට ධර්මයෙන් ප්‍රතිලාභ ලැබෙන්නේ. අනිත් ආනන්තර කර්ම හැර, ආනන්තරයේ කර්ම හැර මොන කර්මයේ තිබුණත් ඒ සියලුම කර්ම අනිත් පැත්තට හරවන්න පුළුවන් ධර්ම චක්‍රයෙන් ඔබේ ළඟ මේ ගුණාංග තියෙනවා නම්. හැබැයි ඔබේ ළඟ මේ ගුණාංග නැත්නම් ඔබට ධර්මයේ නියම ආශිර්වාදය ලැබෙන්නේ නැහැ. ඔබ ධර්මයේ දන්න කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඒ ධර්මයේ නියම ආලෝකය ඔබේ ජීවිතයට ලැබෙන්නේ නැහැ. බොහෝ විට පින්නතුනි අපි ධර්මය ඇහුවත් අපි අහන්නට සූදානම් වුණත් අහන්නේ අවංකව නෙවෙයි. කුමන හෝ පින්කමක් අපි කළොත් පින්නතුනි ධර්මයේ නාමයෙන් අපි අවංකව අපි ගැන කල්පනා කළ බලන්නට ඕන. ඒ පින්කම කළ අවසානයේදී ඇත්තටම තමන්ට ප්‍රතිඵලයක් ලැබුණාද කියලා. කොහොමද තමන් බලන්නේ තමන්ට ඒ පින්කම අවසානයේ ප්‍රතිඵලයක් ලැබුණාද කියලා? ඒ පින්කම අවසානයේදී තමන්ගේ තෘෂ්ණා, දෘෂ්ටි, මාන්න අඩු වෙන්න ඕනද වැඩි වෙන්න ඕනද? අඩු වෙන්න ඕන. බොහෝ විට පින්කම් කළ අවසානයේ අපේ මේ අඩු වෙනවද වැඩි වෙනවද? තේනතුනි වැඩි වීමයි වෙන්නේ. ඒ නිසා තමන් ඇත්තටම මානසික සුවයක් කරා යනවද? තමන් කරන පින්කම් වලින් ඇත්තටම තමන්ගේ ජීවිතයට ආලෝකයක් වෙනවාද කියලා තමන්ටම නිහඬ වැස් දෙක පියාගෙන පින්කමෙන් පස්සේ බලන්න. මේ පින්කම කරද්දි මගේ ලෝභය, මං කීර්තිය වැඩි කරගන්න මේකෙදි උත්සාහ කරාද? මං කැපී පෙනෙන්න උත්සාහ කළාද? මගේ සක්කාය දිට්ඨිය මේකෙදි වැඩි වුණාද? මගේ මාන්නේ වැඩි වුණාද, අඩු වුණාද කියලා හොඳට ඇස් දෙක පියාගෙන ටික වේලාවක් බලන්න. බලලා හිතන්න මේවා වැඩි වුණා නම් තෘෂ්ණා, දෘෂ්ටි, මාන්න වැරදුනා තමයි කියලා. පින්කමෙන් ලොකු කීර්තියක් ලැබෙන්න පුළුවන්. බොහෝ දෙනෙක් තමන් ගැන වර්ණනා කරන්න පුළුවන්. නමුත් වෙනතුනි පින්කමෙන් නියම ප්‍රතිඵලයක් තමන්ට ලැබෙලා නැහැ. ඒ නිසා හැම පින්කමකදීම පින්නතුනි මෙන්න මේක තමන් හොඳට කල්පනා කරලා බලන්න. මේක නැත්නම් අපට ලොකු වැරදීමක්. බොහෝ දෙනෙක් ජීවිත කාලේ බොහෝ පින්කම් කරලා නාම ලේඛන ගණන් වට්ටෝරු ගණන් අපි ලියනවා පින්කම් මෙච්චර මා කළා කියලා. නමුත් අවසානයේ මොකද වෙලා තියෙන්නේ? මේ තුන අඩු වෙලාද වැඩි වෙලාද? මේ තුන පින්නතුනි බොහෝ දෙනෙක්ගේ වැඩිවීමයි වෙන්නේ. ඒ නිසා අපි නිතරම තමන්ගේ ජීවිතේ ලැබෙච්ච වටිනාම දේ තමන්ගේ හිත අන්න ඒක හිත ලස්සන කරගන්නේ අපි මේ හැම දෙයක්ම කරන්නේ. ඒ හිතේ තියෙන තෘෂ්ණා, දෘෂ්ටි, මාන අඩු කරගෙන හිතට නියම සැලකිලා දක්වන්නට තමයි අපි මේ හැම දෙයක්ම කරන්නේ. ඒ නිසා ඒ ධම්මගේදී පින්නතුනි සද්ධර්මය ශ්‍රවණය කරනකොට අපේ ළඟ තියෙන ඕන ලක්ෂණ ගැන අපි මේ සාකච්ඡා කළේ. පින්නතුනි කර්මය ගැන අවබෝධය ලැබෙන නම් සම්මාදිටිය ලැබෙන්නට ඕන. සම්මාදිටිය ලැබෙන නම් මොකද කරන්නට ඕන? සද්ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. ඒ අහන ධර්මය නුවණින් මෙනෙහි කරන්නටත් ඕන. දිනක් බුදුරජාණන් වහන්සේ වෙත ආපු සුභ කියන මානවකයා චුල්ලකම් විභංග සූත්‍රයේ සඳහන් වෙන ආකාරයට සුභ කියන මානවකයා දිනක් බුදුරජාණන් වහන්සේ වෙත ආවා. ඇවිල්ල බුදු හාමුදුරන්ගෙන් අහනවා, බුදු හාමුදුරනි මේ ලෝකේ සමහර අය ඉන්නවා කෙටි කාලයක් ජීවත් වෙන්නේ අල්ප ආයුෂයි. ඒ වගේම සමහර අය ඉන්නෝ බොහෝ කාලයක් දිගාසිරි ලබනවා. මේ ලෝකේ සමහර අය ඉන්නෝ බොහෝ ආබාධ තියන අය. සමහර අය හරීම නිරෝගී. ඒ වගේම ලෝකේ සමහර අය හරීම ලස්සනයි. සමහර අය දුර්වර්ණයි. ඒ වගේම සමහර අය අල්පේ ශාක්‍යයි. ස්කිල්ස් අඩුයි. සමහර අයට වාග් ස්කිල්ස් තියෙන හැකියාවන් තියෙනවා. එයා මහේ ශාක්‍යයි. සමහර අයට මහා භෝග තියෙන උගත් ධනවත් අය. සමහර අය දුප්පත් අය. ඒ වගේම සමහර අය ඉන්නවා වාග් ඉහළ කුලවල ඉපදෙච්ච අය. සමාජ සම්මත විදියට සමාජය ගරු කරන ඉහළ කුලවල ඉපදෙච්ච අය ඉන්නවා. ඒ වගේම සමහර අය ඉන්නවා සමාජයේ නිග්‍රහයට ලක් වෙච්ච පහළ කුලවල ඉපදෙච්ච අය ඉන්නවා. ඒ වගේම සමහර අය ඉන්නවා හුඟා බුද්ධිමත් අය. සමහර අය ඉන්නවා නොනෙච්චර නැහැ. සුභමානව කියහනවා බුදුරජාණන් වහන්සේ සමාජයේ මෙන්න මේ වෙනසට හේතුව මොකද්ද කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කම්මස්සකතා මානව සත්තා කම්මං සත්‍යේ විභජති යදිදං හේන පණිතතා. මානවකයේ මේ සත්‍යයන් හේන ප්‍රණීත වශයෙන් බෙදන්නේ මොකද්ද? කර්මයේ විසින් කියලා. ඒ නිසා අපේ ජීවිතේ පිටුපස්සේ තියෙන මහා නොපෙනෙන බලවේගය තමයි කර්මය කියන එක. ඒ කර්මෙන් අපට පින්නොතුන ජීවිතේ හුඟක් වාසි සහගත දේවල් ලබා දීලා තියෙනවා. අපි මේ ලෝකේ ඉපදෙනකොටම හොඳ වාසනාවන්ත මනුස්ස ආත්ම භාවයක් ලැබෙලා තියෙනවා. හොඳ ඇස් දෙකක්, හොඳ කන් දෙකක්, හොඳ අංගපසංග, හොඳ මව් දෙමව්පියන් විතරක් නෙවෙයි පින්නොතුන අපි මේ ලෝකේ ඉපදෙනකොට වසර දහස් ගානක මිනිසුන් ජීවිත පරිත්‍යාගයෙන් තාක්ෂණය හොයාගෙන විවිධ තාක්ෂණික උපකරණත් අපට දායාද කරලා තියෙනවා. ඒ සියල්ලටම වඩා පින්නොතුනි අපි මේ ලෝකයේ ඇස් දෙක ඇරලා බලනකොටම අපේ ලෝකේ ලැබෙන්න වටිනාම දෙයක් තියෙනවා. ඒ මොකද්ද? ඔව් පින්නොතුනි, ඒ තමයි සාරාංශික කලප්‍රක්ෂයක්. බුදුවරයෙක් බෝසත්වරයෙක් කරපු පරේක්ෂණයක කැපවීමක අනාවරණයක ප්‍රතිඵලයක් විදිහට මේ විමුක්ති මාර්ගය අප ඉදිරියේ දායාද කරලා තියෙනවා. මෙවැනි කාලික පින්නතුනේ බුදුදහම අහන්නට ඕනෑකම යුක්ත මනසක් සහිතව අපි ඉපදෙන්නේ නිකන් නෙවෙයි. සංසාරයේ සඳහා හුඟක් පින්කම් කළා. ඒ නිසා මෙලොව ඉපදින්ච අපට පින්නතුනේ බුදුහාඳුර දේශනා කරන සවනානුත්තරී කියලා කාරණයක්. Taman desawan walin ahana watinama de mokadda kiyala karanaya. පින්නතුනි සද්ධර්මයේ ශ්‍රවණය කිරීමයි අපි ජීවිතේ ලැබපු වටිනාම දේ. මේකට කියනවා ශ්‍රණ සම්පත්තිය කියලා. අන්නේ සද්ධර්ම ශ්‍රවණයෙන් අපිට පින්නතුනි පළමුවෙන් ලැබෙන අවබෝධය තමයි කර්මය පිළිබඳව අවබෝධය ලැබෙනවා. ඒ ලැබෙච්ච ගමම පින්නතුනි තමන් ඉස්සෙල්ලාම බලන්නේ තමන් දිහා. තමන් කොයිතරම් පින්වත් වාසනාවන්ත කෙනෙක්ද කියලා තමන්ට පේනවා. තමන් කණ්ණාඩිය ළඟට යනකොට තමන් කොණ්ඩේ පීරලා මූණ ලස්සන කරගන්න විතරක් නෙවෙයි, මේ කණ්ණාඩිය ඉස්සරහා ඉන්න කෙනා සසර කොච්චර පින් කරලා ආපු කෙනෙක්ද කියලා තමන් ගැනම තමන්ට සතුටක්, කෘතඥතාවයක්, තමන්ගේ හිත ගැන ලොකු ගෞරවයක්, සැලකිල්ලක් තමන්ට තියෙනවා. මේ සියලුම සම්පත් තමන්ට ලබා දුන්නේ කවුද? තමන්ගේ පිරිසිදු හිත විසින්. කර්මානුරූපව අපි හිත හොඳට පිරිසිදුව තියාගෙන ඉඳලා සසරේදී හිත අලංකාරවත්ව තියාගෙන හිටියා, සිල්වත් ජීවිත ගත කළා, නුවණ දියුණු කළා, දන් දුන්නා, එහි ආනිසංස තමයි අපි මේ ලබලා තියෙන්නේ. අන්න එවැනි ජීවිතයක් ලැබපු අපේ පින්නතුනි ජීවිතයේහි ප්‍රධානතම ඉලක්කයක් වන්නට ඕන ඒ ධර්මයේ පුලුවන් තරම් ජීවිතය හලා ඒ ධර්මය අනුව අපේ ජීවිතය සාර්ථක කරගන්න එක. මේ අවබෝධය ලැබෙච්ච ප්‍රමාණික පින්නතුනි සබ්බ පාපසකරණං කියපු විදිහට අපි හැකිතාක දුරට අකුසල කර්ම වලින් දුර වෙනවා. ඇයි අපි අයින් වෙන්නේ? අපි දන්නවා පින්නතුනි හිත අපිරිසුදු යමක් කළොතින් අපට දුක් විඳින වෙනවා කියලා. අපි කවුරුවත් දුක් විඳින කැමති නැහැ. එනිසා තමන් නිතරම හිත අකුසලයෙන් මුදව ගන්නවා. ඒ විතරක් නෙවෙයි නිතරම හිතට ආහාර දෙනවා, කුසල කරනවා, කුසල සුඛ සම්මදා කියපු ආකාරයට නිතරම මේ කර්මයේ පිළිබඳ විශ්වාසය යුක්තව දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා හැකිතා තමන්ගේ ජීවිතේ කරගන්නවා. ඒ වගේම පින්නතුනි වඩාත්ම වටිනාම දේ තමයි සචිත්ත පරියෝධපණං කියපු විදිහට තමන්ගේ හිත පිරිසුදු කරගන්නවා. කර්මෙන් ලැබෙන ප්‍රධානතම අනුශාසනෙ මේකයි. බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ අනුශාසනාවත් මෙයයි. පින්නතුනි මෙන්න මේ කර්මයේ පිනවද අවබෝධයට අදාළ කරුණු ටිකක් අපි මේ අත්පත්‍රිකාවේ සඳහන් කරලා තියෙනවා. මේ පින්නතුන්ට ඒවා කියවලා තේරුම් ගන්න පුළුවන් සිංහල දන්න පින්නතුන්ට. ඒ වගේම පින්නතුනි කර්මයේ පිළිබඳව සඳහන් වෙද්දී චුල්ලකම විභංග සූත්‍රය වගේම ඒ සූත්‍රයේ ළඟින්ම යන අනිත් සූත්‍රය තමයි මහා කම විභංග සූත්‍රය. සාමාන්‍යයෙන් අපිට හුරුදේ තමයි කුසල කර්ම කරෝතින් සුගතිගාමි වෙනවා, අකුසල කර්ම කරෝතින් දුගතිගාමි වෙනවා කියන කාරණය. නමුත් පින්නතුනි මහා කම විභංග සූත්‍රයේ මීට වඩා වෙනස් කතාවකුත් සඳහන් වෙනවා. මොකද්ද ඒ? අකුසල කර්ම කළා දුගතිගාමි වෙන අයත් ඉන්නවා, අකුසල කර්ම කළා සුගතිගාමි වෙන අයත් ඉන්නවා. කුසල කර්ම කළා සුගතිගාමි වෙන අයත් ඉන්නවා, කුසල කර්ම කළා දුගතිගාමි වෙන අයත් ඉන්නවා. දැන් කලබල වෙන්න එපා. පින්නතුනි කුසල කර්ම කළා අකුසල කර්ම කළා දුගතිගාමි වෙන ආකාරය ගැන අපි හොඳින් දන්නවා. නමුත් අකුසල කර්ම කළා කොහොමද සුගතිගාමි වෙන්නේ කියලා කෙනෙකුට ප්‍රශ්නයක් නැගෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි පින්නතුනි අපේ අකුසල දහම් ජීවිතය ඇතැමිට කළ තිබුණත් ජීවිත අවසාන කාලයේ සියල්ලක් අනිත් පැත්තට හරවලා වඩාම හොඳ සුගතිගාමී කර්ම කළ සමහර අය සුගතිගාමී වෙනවා. කුසල කර්ම කළා සුගතිගාමී වෙන ආකාරය අපි දන්නවා. නමුත් කුසල කර්ම කළා දුගතිගාමී වෙන්නේ කොහොමද කියලා කෙනෙකුට සැකයි. සමහර අයට පින්නතුනි මුල් කාලේ කුසල කරාට පස්සේ කාලේ පාප මිත්‍රාශ්‍රය නිසා ඒ අය සම්පූර්ණම ජීවිත වෙනස් කරගෙන පාප කර්ම කළා දුගතිගාමී වෙනවා. ඒ සමේ දෙපැත්තක් ජීවිත යනවා. ඒ වගේම පින්නතුනි බුදුහාමර දේශනා කළා කර්මයේ ප්‍රභේද හතරක්. අත්තිබික්ඛවේ කම්මං කන්නං කන්න විපාකං. කළු විපාක කිගෙන දෙන කළු කර්ම තියෙනවා. අත්තිබික්ඛවේ කම්මං සුඛං සුඛ විපාකං. සුදු විපාක කිගෙන දෙන සුදු කර්ම තියෙනවා. අත්තිබික්ඛවේ කම්මං කන්න සුඛං කන්න සුඛ විපාකං. සමහර කර්ම තියෙනවා කළු සුදු මිශ්‍ර දෙකම මිශ්‍ර කර්ම කළු සුදු විපාක කිගෙන දෙන කර්ම තියෙනවා. ඒ වගේම බුදුහාම දේශනා කරනවා අත්තිබික්ඛවේ කම්මං අකන්න අසුඛං අකන්න අසුඛ විපාකං. කළුත් නොවන සුදුත් නොවන කර්ම තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලවර මේට ලෝකේ මිනිස්සු හඳුනාගෙන තිබුණේ කළු විපාක දෙන කළු කර්මත් සුදු විපාක දෙනගෙන දෙන සුදු කර්මත් කළු සුදු දෙකම මිශ්‍ර කර්මත් විතරයි මිනිස්සු ලෝකේ හඳුනාගෙන තිබුණේ. එනිසා සුගතිගාමී මාර්ගයේ බොහෝ දෙනෙක් දැනගෙන හිටියේ පින්කම් කළ නැවත මනුස්ස ලෝකෙට එන හැටි, දිව්‍ය ලෝකෙට යන හැටි විතරක් නෙවෙයි. කුසල කර්ම කළා කල්ප ගානකට බ්‍රහ්ම ලෝකෙ යන හැටිත් මිනිස්සු තේරුම් අරන් හිටියා. නමුත් මේ කර්ම හතරෙන් හතරවෙනි කර්මය අත්තිබික්ඛවේ කම්හං කන්හං අකන්න අසුක්ඛං අකන්න අසුඛ විපාකං කියන එක බුදුහාඳුරගෙන ආවරණය. කළුත් නොවන සුදුත් නොවන කර්ම. අපි යම්කිසි කර්මයක් කරද්දී හිත අපිරිසිදුව ලෝභ දේශ මොහ වලින් යමක් කරනකොට බාහිර ඇතයි කියලා හිතර කළා අපි ඒ ඇතයි කියන මට්ටම මතම දුගතියට යන කර්ම තියෙනවා. ඒ වගේම සමහර කර්ම තියෙනවා හිත හොඳට පිරිසිදුව තියාගෙන කර්ම කරනවා. හැබැයි අපි කරද්දී වෙනතුනේ හිතන්නේ මේ ලෝකයේ තියෙන බාහිරය කියලා පිටස්තරය කියලා. දැන් අපි ගෙම රුවන්වැලි සෑයට පූජාවක් කළා, දානයක් දුන්නා. අපට රුවන්වැලි සෑ මතක් වෙනකොටම හිතෙන්නේ බාහිර රුවන්වැලි සෑ තියෙයි කියලා. බාහිර ලෝකේ සත්‍ය වශයෙන්ම තියෙයි කියලා අපට හිතෙන්නේ. ඒක පින්නොතුනේ සම්මුති සත්‍ය අනුව හරි. නමුත් පරමාර්ථ සත්‍යයට යනකොට පින්නොතුනේ ඒක එහෙම නෙවෙයි. ඒක ඒ මොහොතේ අපි නිර්මාණය කරගන්න දෙයක්. ඒ වගේම සමහර අය ඉන්නවා පින්නොතුනේ කළු සුදු දෙකම මිශ්‍ර කර්ම කරනවා. ඇතැමිට එක ගමම්ම තෘෂ්ණා දෘෂ්ටි මානවල යුක්තවත් පින්කම් කරනවා. ඇතැම් විටක හොඳ කර්මයක් කළා අනිත් පැත්තට නරකේවත් කරන මේ දෙකම මිශ්‍ර කර්ම කරනවා. එහි විපාක විදියට ආනිසංස විදියට නැවත මනුස්ස ලෝකයට ඇවිල්ලා කළු සුදු දෙකම මිශ්‍ර සැප දුක දෙකම මිශ්‍ර විපාක අපි විඳිනවා. මෙන්න මේ දෙකේම බැහැර පිනුතුනි තවත් කර්මයක් බුදුහාඳුර දේශනා කළා. අන්න ඒ හතරවෙනි පියවරට එන නම් පිනුතුනි කම්මස්සකක සම්මාදිට්ඨියේ දෙවෙනි පියවරට අපි යන්නට ඕන. ඒ තමයි අනිත්‍යතාවය පිළිබඳ අවබෝධයක් ලබන්නට ඕන. ඒ කාරණයක් අපි ඉදිරියේදී හැකි පමණින් විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා පින්නතුනි. කර්මය ගැන කරුණු සඳහන් කරද්දී තියෙන ප්‍රධාන ප්‍රභේද කීපයක් අපි මේ අත්පත්‍රිකාවේ විස්තර කරලා තියෙනවා. සමහර කර්ම ditta dhamma vedaniya වශයෙන් විපාක ආනිසංස ලැබෙනවා. සමහර ඒවා ඊළඟ දෙවෙනි ආත්ම භාවය අනිවාර්යෙන් ලැබෙනවා. සමහරේවා අපි නිවන් දකින කම්ම විපාක ලැබෙනවා, සමහරේවා විපාක ලැබෙන කාලයක් නැති නිසා ඒවා ආපස්සට යනවා. ඒ වගේම පින්තුනි, අපි හොඳ කර්ම බලවත් කර්ම වැඩිපුර කරනකොට, කුසල කර්ම වැඩිපුර කරනකොට අපේ ළඟ අකුසල කර්ම තිබුණා ඒව යටපත් වෙලා යනවා. හරියට දහවල් කාලේ ආකාශයේ ග්‍රහතාරකා තියෙනවා. නමුත් අපට පේනවද? අපට පේන්නේ නැහැ. සූර්යයා නිසා ඒව පේන්නේ නැහැ. නමුත් පින්තුනි රාත්‍රී කාලේ ඒව පේනවා. තාරකා පේනවා. අන්නේ වගේ පින්තුනි අපට දැන් මේ කුසලයේ බලවත් නිසා අකුසල කර්ම එච්චර ඉස්මතු වෙන්නේ නැහැ. හැබැයි පින්තුනි මෙහෙම ඉඳලා ඉඳලා නිකම්ම ගිහිල්ලා අන්තිමට තමන්ගේ කුසල කර්ම ටික ගෙවිලා ඉවර වෙනකොට ඔන්න තාරකා පේන ගන්නවා. අර අකුසල කර්ම ටික ටික ඉස්මතු වෙනවා ඊට පස්සේ. අන්න එහෙම නොවෙන්නම් පින්තුනි ඒක දිගටම තමන් මේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවල හැකියාව දුරට ඉදිරියට තමන් යෙදෙන්න උත්සාහ කරන්න ඕන. තමන්ගේ දෑතින් නිතර පරිත්‍යාග කරන්න බලන් ඉන්නට ඕන. නිතර මෛත්‍රිය වඩන්නට ඕන. නිතර සිල්වත් ජීවිත ගත කරන්නට ඕන. ඒ වගේම පින්තුනි සැබෑ ලෙසම අපේ ජීවිතයට මංගල්‍ය වෙන කාරණා අපි කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ ත්‍රිවිධ මංගල්‍ය සමරන අවස්ථාවේදී පින්තුනි අපේ ජීවිතයට මංගල කාරණා අපි කරගන්නට ඕන. අපේ ජීවිතයට කරන්න ඕන මංගල කාරණා කොහෙද තියෙන්නේ? සඳහන් වෙන්නේ කොහෙද? මංගල සූත්‍රේ. ඔන්න අපේ ජීවිතයට මංගල සිදුවන කාරණා. මේව තමයි සුප්‍රීම් බ්ලෙසින්ස්. පින්තුනි මේක ආරම්භ වෙන්නේ කොතනින්ද? අසේවනාච බාලානං කියන එකෙන් පටන් අරන්. නුවණැත්තන් ආශ්‍රය කිරීම, ඊළඟට සුදුසු ප්‍රදේශයක වාසය කිරීම, දානය, ධර්මචර්යාව, ධර්ම ශ්‍රවණය, ධර්ම සාකච්ඡාව, දෙමව්පියන් සැලකීම, දරුවන් සැලකීම, වැඩිහිටියන් සැලකීම, කලගුණ සැලකීම හොම ගිහිල්ලා අරිය සත්‍යන දස්සනං චතුරාර්ය සත්‍ය දැනගෙන අටලෝ දහමෙන් කාම්පාවට පත් නොවි අශෝකං විරජං ඛේමං. අවසාන මංගල කාරණේ මොකද්ද? අවසාන මංගල කාරණේ මොකද්ද? ඉහෙළම මංගල කාරණේ මොකද්ද? නිවන. නිවනෙන් තමයි පේනතුනේ මංගල කාරණා ඉවර වෙන්නේ. බුදුදහමේ පේනතුනේ ගමන් මඟ මේක. කරණිමෙත් සූත්‍රය බලන්න. සක්කෝ උජෝච කියන එකෙන් පටන් අරන් අවසන් වෙන්නේ කොහෙන්ද? නයි ජාතු ගබ්බසෙයං කුණරේතිති නැවත මව කුසක නොයන එක. බුදුදහමේ පින්නතුනි කාට ධර්ම දේශනා කළත් මේ අනුසෝත ගාමී මාවත ඊටාම පැහැදිලිව සඳහන් වෙනවා. ධාන කතා සීල කතා වලින් පටන් අරන් ආරි සම්මාදිටිය දක්වාත් අසත්පුරුෂ මිත්‍රයන්ගෙන් දුර වෙලා කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය කෙරෙන පටන් විද්‍යාය මුක්තිය දක්වාත් මේ අනුසෝත ගාමී මාවතක් සඳහන් වෙනවා. ඒ වගේම ක්‍රමෙන් ගැඹුරට යන ධර්මයක් බුදුදහම තුළ විස්තර වෙනවා. මේ සියල්ලක්ම දැනගත්තොත් තමයි පින්තුනි සැබෑටම අපි දක්ෂයන් බවට පත් වෙන්නේ. ඒ නිසා හැකිතා කුසල කර්ම කරන වගේම පින්තුනි දුකෙන් නිදහස් වෙන මාර්ගයත් අපි දැනගන්නට ඕන. මේ පින්තුනි මේ අපි සඳහන් කරපු කරුණ වලින් ප්‍රශ්නය මහන තියෙනවා නම් අහන්න බලන්න. අපි දැන් මූලික හැඳින්වීමක් මේ කළේ. ඊට පස්සේ අපි ටිකක් ඉංග්‍රීසියෙනුත් කරුණු ටිකක් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට කලින් පින්තුන් ගැටලු තියෙන තැන් අහන්නක බලන්න. Okay, dear friends in the Dhamma, today we are discussing the special topic in Buddhism, the karmic law. This is one of the major topics in Buddhism, karma and its effect or results. Karma means actions that we do with our consciousness, volitional actions. If we do something with volition or with consciousness, we will have the same result. According to Buddhism, sammāditti or right understanding is one of the major topics in Buddhism. All Buddhist doctrines depends on intelligence or wisdom. Wisdom means sammāditti, right understanding, right vision. How do we improve our right understanding? Buddha has explained, if we want to improve our right understanding, we have to listen in what Buddha taught and we have to reflect on according to what we listen. This is very important. In this day, Vesak day, if you respect Buddha, one of the ways that we pay our gratitude to the Buddha is listening to what Buddha explained. That is very important. Buddha explained especially two things. One of them is the Sagga Magga, the heavenly path. The other thing is deliverance path, Mokka Magga. These are the major ways that Buddha has explained to the world. What they are? One of them is heavenly path, how we receive a blissful life hereafter. That is the first advice that Buddha has explained. The second one, Mokka Magga, deliverance path. How we overcome the karmic law, and also how we overcome the circle of samsara. That is the second advice that Buddha has explained to the world. If you want to understand these two paths, actually, we should listen to what Buddha explained. That is very important. As much as we listen to Buddha's message, we improve our understanding about the karmic law. What is the meaning of the karmic law? The action and its effect. Whatever we do with intention, we will have the same results. If we do something with wicked mind, impure mind, physically, verbally, or mentally, we will have evil results, negative results. What is the reason? The reason is polluted mind. Because of polluted mind, we will have negative evil results. And also, if we do something with pure mind, physically, verbally, or mentally, we will have fruitful results because of pure mind. If we have this understanding throughout listening to Buddha's message, we always try to overcome negative thoughts, evils. That is why Buddha says, his first stanza that, sabba papa sakaranam, not to do evil. That is the first advice of all Buddhas who appeared in the world. And also, if we have this understanding about the karmic law, we try to develop good deeds with a pure mind. We try to do good deeds with pure mind, physically, verbally, and mentally, if we have good understanding about the karma and its effect. And also, we try to purify our mind, because the most important thing which decides our happiness is our mental situation. If we can keep our mind pure and calm, that is the way how we achieve the real happiness. In this situation, Buddha has explained how we develop good deeds in our life with pure mind. Buddha has explained the way how we decorate our mind. Practicing merit means decorating our mind. Actually, we do a lot of things to decorate. We decorate our houses, we decorate our clothes, our physical body. It is not bad, but especially thing that we do as Buddha's followers to decorate our mind. What should we do to decorate our mind? With pure mind, we should do good deeds physically, verbally, and mentally. This is the way how we decorate our mind. If our mind is very beautiful, even though physically we are unhealthy, even though physically we are old, actually mentally we are healthy. Mentally we are young because of our pure mind. That is why I would explain to do us to practice three meritorious deeds in the name of decorating our mind. What are the primary meritorious deeds that we can do to decorate our mind? practice in generosity, practice in loving kindness, practice in virtue, dana, sila, bhavana. These are the primary meritorious deeds that we can practice to decorate our mind. As the result of practicing these good deeds, actually the results are not hereafter. We can see the results in this immediate life. As much as we can practice good deeds, actually we can be happy when we think our past. Remember, in our activities, we can be happy that I have done these kind of activities throughout my physical body. Then when we think our activities, we can be happy. That happiness brings us longevity, good complexion, health. These are the results according to our good deeds. This is the first thing that we should have in the name of happiness, with the understanding of the right vision. When we listen to Buddha's message, we always try to overcome negative thoughts, evils, and also we practice good deeds as much as we can in this life. You know, practicing generosity is one of the ways that we can decorate our mind. When always we are generous, actually our mind is so calm and pure. We are so kind. And also, the second way that we purify our mind is to practice morality or virtue. We have good discipline physically and verbally. Buddha says, when you do something, reflect on it again and again, whether it is correct or not. Pachavekitva, pachavekitva, khayana kammam khatabham. When you speak something, reflect on it again and again, whether it is correct or not. Pachavekitva, pachavekitva, vachaya kammam khatabham. That is also very important. If we have this discipline, actually this is also one of the ways that we can purify our mind. And also the next one in meritorious deeds is to practice loving kindness. Practicing loving kindness is one of the signs that we can see that we are on the path of liberation. In the Metta Sutta, the discourse of loving kindness, Buddha says, he who wishes to achieve a peaceful life has to practice loving kindness. Because, you know, mostly we are suffering, we are unhappy because of anger. Anger is one of the major reasons that we suffer. When we are angry, even though we are well educated, even though we are very rich, actually everything that we have earned is useless. Therefore, Buddha says, on the path of liberation, we have to practice loving kindness if we want to improve our inner peace. Think always, may all beings be well, happy and peaceful. As the result of practicing loving kindness, actually, as soon as we meet a person, we think that person as our only son or daughter. How nice. We have no struggles, we have no problems if we have this highest contemplation, attention, intention, attitude. As the result of practicing loving kindness, we think all people like our children, like our family members at home. On the other side, when we practice loving kindness, we don't stop in loving kindness. We practice compassion, karuna, and also we practice mudita, sympathetic joy, and also we make balanced mind. We live in equanimity among good and bad, praise and blame, upekkha. Practicing these 14 four sublime states, Satara Brahma Viharana, actually this is the way that we can live as a divine person, as a Brahma, bearing a human physical body. Physically, we can live as a Brahma mentally. If you want to see your beauty of your life, this is the way that Buddha has explained to us. If we can improve our mind with loving kindness, compassion, sympathetic joy and equanimity, actually we are like Brahmas. In this situation, Buddha has explained how we improve our mind, our thoughts, with the foundation of Sagga Magga, heavenly path. First, Buddha has explained the heavenly path, Sagga Magga. With the understanding of the karmic law, we should try to practice three meritorious deeds as much as we can. It means we are ready to go to a blissful life, like human life, divine life, or Brahma realm. Buddha says there are four karmas. Atti bhikkhave kammaṁ khannaṁ khanna vipākaṁ. There are some karmas, actions, which consequence black results. When we do something with impure mind, wicked mind, we will have evil results. First, we have to overcome this level. Secondly, Buddha says, atti bhikkhave kammaṁ sukhaṁ sukha vipākaṁ. There are some actions which consequence white results, bright results. What they are. If you do something with your mind, physically, verbally and mentally, as the result of these good deeds with your mind, we will have wide results. As the result of these good actions, we will receive a blissful life hereafter. Again Buddha says, Atti bhikkhave kammaṁ khanna sukhaṁ khanna sukha vipākaṁ. There are some actions which consequence black and white results. When we do some good deeds, at the same time, if we do some bad deeds too, then we have mixed results, black and white. On the other side, Buddha has explained a very special thing. Atti bhikkhave kammaṁ akhanna asukhaṁ akhanna asukha vipākaṁ. There are some actions which consequences neither black nor white. This is the very special thing in Buddhism. You know, when Buddha appeared in the world, there were some ascetic people, there were some religious teachers in the world who explained the karmic law. Actually, they understood only five hindrances, panchanivarana. They eradicated negative thoughts, craving and anger. But they didn't understand ignorance or delusion, avidya. After Buddha appeared in the world, Buddha introduced sixth hindrance, that ignorance, delusion. This is the very, very, very important topic in Buddhism. Your skillfulness, your intelligence, where the place that you can show your intelligence and skillfulness is to understand this level. Here Buddha explained the impermanence, anicca, or the dependent origination. The second level of sammāditti or right understanding. The first level is the understanding of the karmic law. It is not difficult to understand. Whatever we do with intention, we will have the same results. In this level, always we think there is something outside. And suffering and happiness come from outside. In the heavenly path, we always think, when we see something, this flower is outside. This person is outside. This glass is outside. Our mind immediately fixed in outside as soon as we experience something through our six senses. This is the nature of ignorance. What is the reality? The reality is outside there are only four fundamental elements. Patavi, Apo, Tejo, Vayo. Earth element, water element, fire element, wind element. These are the things which we can see outside. But because of our ignorance, when we see somebody, something, we may think that this is a person, this is my father, this is my brother, this is my son, this is my daughter. We name something. And also our mind is fixed in outside persons and things because of our ignorance, but there are only four elements outside. And also when we experience something, the rupa or form arises at the moment. Even though there are some physical things outside, but the experience arises at the moment. For example, when you listening to this sound, actually this sound arises at the moment. Before you experience this sound, it was not here. After you listening to this sound, the sound doesn't remain. The sound arises when our ear opens. When our consciousness opens with the conditions, when all reasons, conditions are together, we experience something at the moment. But our ignorance doesn't accept it. When we see something, that seen also same. But our ignorance says that before I experience, it was here. And also after I experience something, it remains here, we think. Actually, our all experience is like the sound. For example, when we go to a mirror, every day, morning and evening, sometimes many times you go to the mirror at home. When you go to the mirror, the reflection arises at the moment immediately. Before you go there, it was not there. After you leave the mirror, your reflection doesn't remain there. Your experience arises immediately and also immediately it ceases. Our all experience is like that. But our ignorance doesn't believe it. And also when we remember something which happened in the past, as soon as we remember that incident, we think still it is happening. For example, if somebody has blamed you, as soon as you remember that incident, what happens to you? That person has blamed you once. Your ignorance helps you to be blamed again and again. You are blamed again and again because of ignorance. A person can blame you once. If you are ignorant, you are blamed again and again. In this situation, Buddha explained how suffering arises. Suffering arises, or anger or craving arises because of delusion, ignorance. What is the ignorance that Buddha has explained? When we experience something, we think that the experience was here. And also we think after experience that remains. If we know this way how suffering arises, then what we do? We find a path how we overcome this suffering. Then we meet the path, the Noble Eightfold Path. Sammaditti. First of all, we develop our right understanding, Sammaditti, throughout listening to Dhamma and wise reflection, Yoniso Manasikara. Then we change our intention, Sammasankappa, right intention. And we correct our speech, right speech. And also right action. Samma kammanta, samma ajiva, right livelihood, samma vayama, right effort, samma sati, right mindfulness, right concentration, samma samadhi. As the result of improving right understanding, gradually we go on the path of liberation. What is the path? The Noble Eightfold Path. In short, Buddha explained the way how we overcome suffering. These all things, the eight steps, can be included into one. What is that? No. These eight steps in the Eightfold Path can be included only one, practicing only one. Nirvana is the result. I am asking you what we should practice. Buddha says, I proclaim only one thing to liberation. What is that? Practicing mindfulness. Practicing mindfulness is the only way to get rid of suffering. Practicing mindfulness is the only way for the liberation or purification of being. Practicing mindfulness is the only way to achieve enlightenment. Practicing mindfulness is the only way to attain enlightenment. Practicing mindfulness is the only way to overcome lamentation, grief, and pain. What is the mindfulness that Buddha has explained? When you listening to mindfulness, you may think that living in the present moment. It is correct. But sometimes some people explained, forget your past, forget your future, live in the present moment. Is this Buddha's message? Actually, this is not Buddha's message. Buddha never says us to forget our past or future. If we forget our past or future, be sure it is a big, big, big mistake in our life. When we improve mindfulness, actually our memory gradually increases. When we improve our mindfulness, we can remember everything in our life from birth to now. Not only that, When we improve our mindfulness, we can remember everything which happened when we were in mother's womb. Not only that, as a result of practicing mindfulness, we can remember 500 eons in the past. This is the result of practicing mindfulness. Especially, Buddha says, when we are going to practice mindfulness, we should have to understand 3 steps of mindfulness. Mindfulness, mindful meditation, and the path of mindful meditation. These 3 things are very important. What they are? The first thing is mindfulness. Where we should practice mindfulness? Contemplating non-physical body, contemplating on feelings, contemplating on consciousness, contemplating on mental formations. Kayanupassana, Vedanupassana, Chittanupassana, Dhammanupassana. These are the place we should apply mindfulness. What are the results of practicing mindfulness? We keep our attention in the present moment about our body and mind. We usually live in the past or future. Our mind always goes to past or future. By practicing mindfulness, we try to keep our attention in the present moment. What happens to my physical body? My postures, 4 fundamental elements. We think the nature of our physical body. And also, we understand how this physical body arises. This physical body is made in food that we ate. This physical body is the result of our food that we have eaten. And also, when we understand feelings, good or bad, actually we understand these feelings are not permanent. Every moment feelings arise immediately and cease immediately. Those feelings are not permanent. And also we reflect on our consciousness, mind. What happens to my mind? We are aware of our mental situation. When we are angry, we know now I am angry. When our mind is lustful, we understand my mind is lustful. When my mind is concentrated, we understand now my mind is concentrated. In this situation, we always aware of our mind. And also we contemplate on mental formations. We are aware of 5 hindrances, pancha nivarana. When these 5 hindrances come to our mind, anger, lustful desire, doubt, when these hindrances come to my mind, I understand now my mind is polluted with these negative thoughts. Then immediately we try to overcome these negative thoughts from our mind in the name of happiness, in the name of inner peace. At the same time, we understand positive energy, positive thoughts. When our mind is filled with 7 enlightenment factors, Satta Bodhyanga, mindfulness, keen initiation, concentration, these are the spiritual faculties. When we have these spiritual faculties in our mind, we understand now my mind is filled with this spiritual energy. We try to improve little by little this positive energy. And also, at the same time, we understand how suffering arises. Whenever we are ignorant, when we experience something, when our mind is fixed in outside, it means we are ignorant and we are suffering. When you go to a mirror, if you think there is a person in the mirror, then you have a problem. For example, when you go to the mirror, if you go to the mirror with a pet, what happens to your innocent pet? He may think that there is some person in the mirror. He is struggling with the person who is in the mirror. Actually, we also like that. When we experience something, this suffering or happiness come from outside, then we are struggling with people and things. As soon as you are angry or lustful, be sure the reason is here. Happiness or suffering doesn't arise outside. Outside, we can see only four fundamental elements. According to our mental condition, according to our craving, ignorance, delusion, we create suffering or happiness. As soon as we experience something outside, if we are intelligent to reflect on inside, and also if we are clever to see the impermanence, that this experience arises at the moment. When we see something, when we hear something, when we smell something, actually immediately that experience arises. Not only arising, but immediately it ceases. Actually, if we can understand this reality, we are so fortunate that our mind is not fixed in outside. As soon as we experience something, we look at inside. Day by day, we should go forward on the path of liberation, practicing mindfulness. Mindfulness means awareness of our mind and body. Not only keeping our mind in the present moment in body and mind, but we should reflect on impermanence. Every moment our mind arises and ceases. There is nothing which is permanent. Our skillfulness completely depends on how far we are clever to keep our attention, mindfulness, awareness in the present moment in body and mind at the same time. We should try to reflect on impermanence with a concentrated mind. Buddha says, finally, as a result of practicing mindfulness, our mind is concentrated in the present moment, and also panya or wisdom. We see everything with intelligence, wisdom. According to Buddhism, one of the ways that we can show our skillfulness is practicing mindfulness. If we can improve the duration of practicing mindfulness, actually that is the way we improve our GPA, grade point average. This is the Buddhist GPA. Sometimes, even though we have a master degrees, sometimes even though we have doctorate, we are unable to keep our mind in the present moment at least 1 minute. According to Buddhism, our GPA is the duration of practice in mindfulness. On the other side, Buddha says, the other thing which is IQ. What is the Buddhist IQ? Contemplating non-impermanence. The duration of contemplating non-impermanence. If you can improve your mindfulness and reflecting on impermanence, this is the way, this is the path, how we develop our skillfulness. And also, how we achieve the real happiness. In the Vesak day, the way how we respect Buddha is to understand what he explained, and also we should try to practice this message throughout our life as much as we can. As the result of practicing this path, finally, 5 spiritual faculties gradually increase. Saddha, Virya, Sati, Samadhi, Panya. Confidence in Buddha's enlightenment, Saddha, Virya, energy or strength, Virya, Sati, mindfulness, Samadhi, concentration, Panya, wisdom. This is the real wealth, property in our life. As the result of practicing these 5 spiritual faculties, actually, one of the results that we have is to have a blissful life as soon as we live this life. On the other side, day by day, we are overcoming suffering. Our success depends on how far we have overcome suffering. You know, according to current society, our success depends on how far we are clever to laugh when outside things and people are perfect. But according to Buddhism, what is the way how we show our skillfulness? When we experience some unpleasant things, if we have a guard inside, if we can overcome that unsatisfactoriness, suffering, this is the real success in our life. As soon as we reflect on impermanence, we don't suffer when we experience negative results. At the same time, that is another thing that we can understand. When we experience some unpleasant things, if we have trained our mind, we can think, we can see that unpleasant thing or person as pleasant. How nice. For example, when you see a very old person who is in old age, if you have trained your mind, you can see that person as a young person. On the other side, if you want to keep your mind in the equanimity, removing, overcoming pleasant and unpleasant, then you can keep your mind in equanimity too. Upekkha. As soon as we experience something, because we have trained our mind completely in the present moment, we have overcome suffering. This is the way how we achieve the real liberation. That is why Buddha says, Atta dīpā bhikkhave viharatatta sarana na anisarana. Dwell with yourself as an island, with yourself with no other refuge. Dhamma dīpā bhikkhave viharatatta dhamma sarana na anisarana. Dwell with the Dhamma as a refuge, no other refuge. This is the way how we make a refuge. Living in mindfulness is the only way to live with real safety. That is why Buddha says, Sakye gochare pettike vise charata. Living in mindfulness is the way how we live in the field of the Father. Whenever we are away from mindfulness, it means we are in the land of the Mara. Then Mara can do anything what he likes. Day by day, if we are intelligent, If we want to achieve the real happiness, if we want to overcome suffering, this is the way that the Buddha has explained. This is the path that Buddha has realized, discovered, and proclaimed in the world. Pinnatuni, adava sagachcha kare Buddha dhamena pradana matrukawa karmegana. කර්මය ගැන දැනුම ලබන්න ධර්ම ශ්‍රවණියත් ඒ ආපු දහම අනුව නුවණින් මෙනෙහි කිරීමත් අවශ්‍ය වෙනවා. ඊළඟට පින්නතුනි, ඒ අවබෝධය ලැබිච්ච ප්‍රමාණයට පින්නතුනි අපි කැමති අකුසල වලින් මිදෙන්න. මොකද අපි අපේ හිතට දුක් දෙන කැමති නැහැ. අනිත් දේ තමයි අපි හැකිතාක දුරට හිත ලස්සන වෙන දේවල් කරනවා. මංගල කාරණා කරනවා. අපේ ජීවිතය මඟුල් ගියක් කරගන්නවා. කොහොමද අපේ ජීවිතේ මඟුල් ගියක් කරගන්නේ? මංගල සූත්‍රේන කාරණා පුළුවන් තරම් දුරට කරගන්න. එහෙම කරගත්තු කෙනා පින්නතුනි තමන්ගේ ගෙදර කෙනෙක් මිය ගිහිලා හිටියත් එදත් එදාටත් එයාට මඟුල් ගියා. මළගේ දවසෙත් මඟුල් ගියක් එයාට. ඇයි ඒ? ඒ මිය ගිහපු කෙනා ඉන්න කාලේ එයාත් එක්ක මේ සුචරිත දහම් කරපු නිසා දැන් ඒ මිය ගිහපු කෙනා ඉපදෙලා ඉන්න කොහෙද? කලින් හිටියට වඩා හොඳ තැනක දැන් ඉපදෙලා ඉන්නේ. ධර්මානුකූලව යම් කෙනෙක් හැසිරුණා නම් එවැනි කෙනෙක් මිය ගියාට පස්සේ අපට ධර්මානුකූලව හිතන්න පුළුවන් නම් එයා සුගතිගාමී තැනක ඉපදිලා තියෙන්නේ කියලා අපි එනම් එයා බදාගෙන අනේ මේ ගෙදර ඉන්නව මාව දාල යන්න එපෝ කියලා අඬන්නේ නැහැ එනම්. ඇතැම් විට දීප විමානික මේක නෑ ඉන්නේ. අපි කියනවා අනේ මේ මැටි ගහපු ගෙදරට එන්න කියලා අඬනවා. පින්නතුනි අපට ධර්මය ගැන අවබෝධය තියෙනවා නම් කවදාවත් අපි එහෙම කරන්නේ නැහැ. දැන් බලන්න අද අප සමරන්නේ බුදුරජාණන් වහන්සේගේ ඉපදීම බොදු වීම විතරක් නෙවෙයි. උන්වහන්සේගේ පරිනිර්වාණය පින්නතුනි මංගල කාරණයක්. ඇයි මේ මහා බර බිමින් තියලා සසර ගමනම නිමාටපත් කරපු අවස්ථාව. අපේ ජීවිතවලත් පින්නතුනි මංගල කාරණාවලින් පළවෙනි එක බවට පත් කරගන්න ඕන. අපේ මේ ඇස් දෙක අවසාන වතාවට ජීවිතයේ පියවනවත් එක්කම ඊට වඩා හොඳ තැන ගැස් දෙක අරින්න පුළුවන් විදියට මනස සකස් කරගෙන ඉන්න හැම මොහොතෙම. ඒක මරණයෙන් පස්සේ ලැබෙන දෙයක් විතරක් නෙවෙයි පින්නතුනි. ජීවත් වෙන මොහොතෙම තමන්ගේ ජීවිතයේ දිවි ලෝකයක් කරගන්න. ජීවත් වෙන කාලෙම පින්නතුනි තමන්ගේ ජීවිතයේ බ්‍රහ්ම ලෝකයක් කරගන්න. තමන්ගේ හිත ලස්සන මලක් වගේ තියාගන්න. කිසිදු කෙනෙකුට ඒ ලස්සන මලට හානි කරන්න දෙන්න එපා. ලෝභයෙන්, ද්වේෂයෙන්, ඊර්ෂාවෙන්, මෝහයෙන් ඒ මලේ ලස්සන නැති වෙනවා. ඒ මලේ ලස්සනට කාටවත් හානි කරන්න දෙන්න එපා. ඔබ බලන රූප වලින්, කනට ඇහෙන ශබ්ද වලින්, නාසයට දැනෙන ගඳ සුවඳ වලින් මේ කිසිදු ඉන්ද්‍රියකින් එන අරමුණු වලට ඒ හිතේ තියෙන හිත නැමැති ලස්සන මලේ තියෙන සුවඳට හානියක් කරගන්න එපා. පැහැයට හානියක් කරගන්න එපා. ඒ වගේ මේ ලස්සන මලට පිනුතුනි දිනපතාම පරිත්‍යාග සීලීත්වය, මුදිතාව, කරුණාව, දානය, ප්‍රඥාව, මෛත්‍රී වැඩීම මේ ආදී දේවල් නැමැති වතුර පොහොර දිනපතාම මේ මලට දාන්න. ඒ මල දිනපතාම පිනුතුනි ලස්සන කරගන්න. දිනපතාම විකසිත කරගන්න. හැමදාම නොනවත්වාම විකසිත වෙන මලක් බවට තමන්ගේ හිතපත් කරගන්න. මේ බෞද්ධ ශරීරය අපි කොච්චර උත්සාහ දරුවත් පින්නතුනි දිනපතාම වයසට යනවා. ඔබ කොච්චර උපක්‍රම යෙදුවත් ඔබ කොයිතරම් වියදම් කරත් ඔබට මේ යථාර්ථයට පිටුපාන්න බෑ. දිනපතාම අපේ ශරීරය මරණය කරා ළඟා වෙමින් තියෙන්නේ. අපේ ජීවිතය හම්බ කරපු සියලුම දේවල් වැය වියදම් කළත් ඒකින් අපට නිදහස් වෙන්න බෑ. නමුත් අපට එක දෙයක් කරන්න පුළුවන්. ඒ තමයි අපේ හිත දුකෙන් මුදව ගන්න පුළුවන්. අපේ හිත ලස්සන කරගන්න පුළුවන්. මේ මහලු බව, ලෙඩවීම, මරණය සහ නැවත ඉපදීම නැමැති මේ ජීවිත අභියෝග හමුවෙහි අකම්පිත නොසෙල්ලෙන මනසක් හදාගන්න අපට පුළුවන්කම තියෙනවා මේ ධර්මය තුළින්. වෙසක් දිනේ සමරන මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේගේ තෙමගුණ සමරන මේ අවස්ථාවේදී බුදුහාඳුරන කරන සැබෑ ගෞරවය තමයි මෙන්න මේ ජීවිත අභියෝග හමුවෙහි නොසැලෙන මනසක් ඇති කරගන්න ප්‍රමාණයට තමන්ගේ හිත දිනු කරගන්නට ඕන. අනාගතේ අපට අපේ ඇස් දෙකට කඳුළු වෙන්න හේතු රාශියක් අපි තුරුළු කරගෙන ඉන්නේ නිකන් නෙවෙයි. ඔබට කියලා දරුවෝ ඉන්නවනම්, ඔබට කියලා ඥාතීන් ඉන්නවනම්, ඔබට කියලා දේපල තියෙනවනම්, අඩු ගානේ ඔබට කියලා ශරීරයක් තියෙනවනම්, ඔබ හඬන්න කාරණා තියාගෙන ඉන්නේ. අපි ගන්න ආහාර ගන්න පින්නතුනි සෙල්ලම් කරන්න විතරක් නෙවෙයි. අපි ගන්න ආහාර ගන්නේ නටන්න විතරක් නෙවෙයි. අපි ආහාර උදේ හවස ගන්නේ මොකටද? මේ ඉදිරියේදී අඬන්න තියෙන කාරණා වලට කඳුළු එකතු කරගන්නයි මේ ආහාර ගන්න. අන්න ඒ කඳුළු ටික දැසට නොයෙන්නටයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් පාරමිතා පුරලා මේ ධර්මයක් අපිට කියා දීලා තියෙන්නේ. ඒ අනාගතයේ නැතට එන කඳුළු වලින් තමන් මිදෙන්නටයි මේ ධර්මයක් තියෙන්නේ. මුළු ලෝකයක් තමන්ට අහිමි වෙනවා. ඇසිපිය ගහන මොහොතෙන් තමන්ගේ අවුරුදු 60ක 70ක දේපල සියල්ලක්ම තමන්ට අහිමි වෙන විතරක් නෙවෙයි, තමන්ගේ මේ ශරීරයත් එක ඇසිපිය ගහන මොහොතෙන් එක තත්පරෙන් තමන්ට අහිමි වෙනවා. අන්න ඒ මොහොතට ඇවිල්ලා හිත හදාගන්න බෑ. මේ මොහොතේ නම් අප්‍රමාදීව අපි මේ ධර්මයෙන් හැසිරෙමු. ඒ සඳහා ඔබට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී භව දිගාසු සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. This moment you're listening to Buddha's message with great devotion, confidence. As the result of practicing Buddha's message and also as the result of listening to Buddha's message, you acquired a lot of meritorious thoughts in your mind. By the power of all these merits, may you be well, happy and peaceful. May no harm come to you, may no problems come to you, may no difficulties come to you. Finally, may all of us attain final bliss of liberation. Sadhu, sadhu, sadhu. Sadhu. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයම් පන්තා ච නිබ්බයා සෝකම් පන්තා ච නිස්සෝකා වන්තු සම්බේ පිපානිනෝ දුකින් තේලෙන සත් දුකින් මිදෙන් බියෙන් තේලෙන සත් බිය නැති වෙත්වා සොවින්තේ වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා හැම දිනාටම තෙරුවන් සරණයි.